සවන්තා චක්ඛවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සනන්තු සග්ග බක්ඛදං ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා නමෝ තත් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තත් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තත් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස සම්මා දිට්ඨින් අහං භික්ඛවේ දයං වදාමි අති භික්ඛවේ සම්මා දිට්ඨේ සාසවා පුඤ්ඤ භාග්‍යා උපදිවේ පක්ඛා අති භික්ඛවේ සම්මා දිට්ඨේ අරියා නාසවා ලෝකුත්තර මග්ගංගාති සංගිරි ශ්‍රී ලංකා ගුවන්විදුලි මාධ්‍ය ඔස්සේ ලෝක කොතන කොහොමද සිටින් අපට සවන් දෙන සදාවර පින්නතනි ඔබට අසන්ත ලැබෙන්නේ එකට එකක් සම්බන්ධ එකට වඩා එකක් ගැඹුරට යන කරුණ පැහැදිලි කරන ඒ ඔස්සේ නිවන් මඟ කුමක්දයි ඔබට පැහැදිලි කර දෙන ධර්ම දේශනා තුනක් ඒ පළවෙනි අපි පුණ්‍යක්‍රියා සහ කර්ම සූත්‍රයන් පුතඥ භාවය තුළ තිබෙනා වූ ස්වභාවයන් විග්‍රහ කරන ලැබුවා. ඒ හැම එකක්ම විපාක වාරයට යටත්ව පුද්ගල සංවරයට යටත්ව යන ගමනක් වශයෙන් තමයි අපි පැහැදිලි කළේ මුලදී. සැබවින්ම මේ ධර්ම දේශනාව තුළ ධර්මයේ කුමක්දයි පැහැදිලි කළේ නැහැ. ධර්ම අවබෝධයක් ඒ අය තුල තියෙනවායි කියලා අපි පෙන්වෙත් නැහැ. අර කියන පුණ්‍ය කිරිය වස්තු මගින් සංවර වුණාට හෝ එහෙම නැත්නම් කන්න කම්ම සුඛ කම්ම කන්න සුඛ කම්ම ඔස්සේ ජීවත් වුණාට ත්‍රිලෝකෘප්පති ඥානන් වහන්සේ පැහැදිලි කරලා දාලා ධර්ම පිළිබඳව ඔවුන් තුල අවබෝධයක් තිබුණයි කියලා පැවසුවෙත් ඒ කොටස සමග තවත් කොටසක් පැහැදිලි කිරීම ආරමුණු කරගෙන තමයි අද මේ මාතෘකා පාඨයේ මා විසින් ගන්න ලැබුවේ. අප ඇසුරු කරන අය මගෙන් මේ මාතෘකාව බොහෝ විට අසා තිබෙන්නට පුළුවන්. මා අද ආරමුණු කරන්නේ වුණාට අලුතෙන් ධර්ම ශ්‍රවණය කරන සමස්ත ලෝකවාසී පිරිස. එබැවින් ඔවුන්ගේ ධම්මස විවර කිරීම සඳහා මේ අතිශය වැදගත් ධර්ම කරුණ හෙළිදරව් කරන්න වෙනවා. මෙය මහා චත්තාරී සක සූත්‍රෙහි පවතිනා වේද දහම් පාඩයක්. තව ගොඩක් තොරතුරු තියෙනවා ඒකේ. නමුත් එය සමාජයට විශේෂ ආලෝකයක් ලබා දෙනවා. මා දන්නා පමණින් බොහෝ දෙනෙකුට ඒ ආලෝකය ලැබී නැහැ. ඔවුන් පාසල් අධ්‍යාපනයේ ලබා සම්මාදිට්ඨි කියලා වචනයක් ඉගෙන ගත්තට එතනින් එහාට ඒ කුමක්ද කියලා දන්නේ නැහැ. විභාගයට ලීවා පාඩම් කරගත්තා. වරහන් ඇතුළේ යහපත් දැකීම කියලා ඉගෙන ගත්තා ඇරුණාම තමා තුළ තියෙන්න ඕන ආකාර දෙකක් කියන එක පිළිබඳ අවබෝධය ලැබුවාය අපට හමුවන්නේ. අපට හමුවන්නේ පච්චේදංගවැනි සූත්‍රවල සම්මාදිට්ඨි එකයි. කතමංච භික්ඛවේ සම්මාදිට්ඨි කියලා තියෙනවා. නමුත් මේ සම්මාදිට්ඨියේ සිට සම්මා සංකප්ප වාචා කම්මන්ත දක්වා මේ පහම ආකාර දෙක දෙකින් බුදුරජාණන් වහන්සේ මහා සත්‍ය චත්තාරි සක සූත්‍රයේ දේශනා කරන ලබනවා. එකක් පමණක් නෙමෙයි පහම ආකාර දෙකක් තියෙනවා. ඇයි මේ ආකාර දෙකක් වන්න හේතුව හොයාගන්න ඕනේ. සම්මාදිට්ඨින් අහං වික්ඛේ ධම්මදාමි. මාණෙනි මම මේ සම්මාදිට්ඨිය දෙආකාර වශයෙන් දේශනා කරමි. අන්න මේ දෙආකාරයෙන් ඔබ ඉන්නේ කොතනද? ඔබට බුදු සමයේ සරණින් දුකින් අතෙන්දීමට අවශ්‍ය නම් ඔබ යායුත්තේ කොතැන්ටදයි මේ දේශනාව තුළ වෙනවා. එය යට පැහැදිලි කරන්න බලාපොරොත්තු වෙමි. අත්තිබික්කවේ සම්මාදිට්ඨි සාසවා පුඤ්ඤ භාගය උපදිවේපක්ඛා. එක සම්මාදිට්ඨියක් තියෙනවා, ඒක කෙලෙස් සහිතයි. පිටට නැඹුරුයි. නමුත් දුක් විපාක සහිතයි. අන්න මේකට කියන්නේ පුද්ගල සම්මාදිට්ඨිය. මේකට කියන්නේ දසවස්තුක සම්මාදිට්ඨිය. මේකට කියන්නේ කම්මස්සකතා සම්මාදිට්ඨිය. මෙය තමයි අපට අපේ මව්පියන් ගුරුවරුන් අපේ පූජ්‍යපස්සේ හඳුන්වා දුන්න බෞද්ධකම. බොහොමයි. මෙය මේ දසවස්තුක සම්මාදිට්ඨිය යටතේ තමයි පුණ්‍ය කිරියවත්තු සූත්‍රේ ගලපන්න පුළුවන්. මේ දසවස්තුක සම්මාදිට්ඨියේ සීමාවට තමයි කන්න සුඛ කම්ම, කන්න සුඛ කම්ම කරන අය ගලපන්න පුළුවන්. ඔවුන්ට තියෙන්නේ සම්මාදිට්ඨිය තමයි. දසවස්තුක සම්මාදිට්ඨිය යන්නේ තේරුම කරුණු 10ක් පිළිබඳ විපාක වාරයක් පිළිබඳ විශ්වාසය තියෙනවා කියන එක. ඒ විශ්වාසය තුළ පාප කර්මයන්ට ඇලෙන්නේ නැති, නැඹුරු වෙන්නේ නැති, නමුත් මෙදෙන්ටත් බැරි යහපත් කර්මයන් කළ යුතු දේවල් වශයෙන් සලකනු ලබනවා. මේ සමස්ත සමාජයේ සිතාරා බලන්න. ඔය මතේ නෙමෙයි දෙන්නේ කියන එක. වුණොත් හැමදෙනාටම වැරදි කර්ම සිදු වුණත් උන් පිළිගන්නවා යහපත් කර්ම කරන්න ඕනේ කියලා. නමුත් යහපත් කර්ම කිරීමේ ප්‍රතිඵලයක් වශයෙන් අනාගතයේදී නිවන සැනසෙනවා කියන මතයක තමයි සමාජයේ ඉන්නේ. අන්න එතනයි අපිට සංශෝධනය කරගන්න ඕනේ. යහපත් කර්ම කිරීම නිෂ්ඵල නැහැ, ඵල සහිතයි. යහපත් කර්ම කිරීම විපාක සහිතයි අනාගතයේට. නමුත් ඒ විපාක සාසව පුඤ්ඤ භාග්‍ය උපදිවේපක්කා. කෙලෙස් සහිතයි, පිනට බරයි, දුක් විපාක සහිතයි. විපාක දෙන සම්මාදිට්ඨිය. එතකොට ඒක කර්ම විපාක සීමාව තුල තියෙන්නේ. මේ සම්මාදිට්ඨියේ ස්වභාවය තමයි පංචශීලයෙන්, අටශීලයෙන්, දසශීලයෙන්, සාමයේ ශීලයෙන් සහ උපසම්පදා ශීලයෙන් සංකේතවත් කරන්නේ. ඒ හැම කෙනෙක්ම ශික්ෂාපද සමාදානයක් තුළින් සිත, කය, වචන සංවර කරගන්න උත්සාහ කරන ලබනවා. එතකොට ඒ සංවර කර ගැනීමට විපාක තියෙනවා. ඒක දානේ විපාක ඇත, සීලයේ විපාක ඇත, කුසල අකුසල කර්මයන්ගේ විපාක ඇත, මෙලොවක් ඇත, පරලොවක් ඇත, මවට කරන උපස්ථානයන් විපාක ඇත, පියාට කරන උපස්ථානයන් විපාක ඇත, ඕපාතික උපදින අසත්‍යයක් ඇත, සත්‍ය මත පසක් කොටගත් මහණ බමුණ ලෝහි ඇත. මේ 10 පිළිබඳ විශ්වාසය තසත්ව සම්මාදිට්ඨිය කියලා කියන්නේ. සත්‍ය පසක් කොටගත් මහණ බමුණන් ලෝහි ඇත කියන එකේ තේරුම ලෝකේ බුදුන්ගෙන් රහතුන්ගෙන් ඉස් නැහැ කියන එක. යමෙක් කියනවා නම් මේ සමාජයේ මාර්ගඵලලාභින් නැහැ, ආය අනාගත බුදුහාමුදුරන්ගේ ශාසනයේ මාර්ගඵලලාභින් නැති වෙන්නේ කියලා. එහෙනම් ඔබට දසවස්තුක සම්මාදිට්ඨියවත් නැහැ. එකක් මතක තියාගත්තොත් තමයි. බුදුන් වහන්සේ වදාරන්නේ තථාගතයන් වහන්සේ වදාළ ධර්ම විනයේ ලෝකේ පවතිනවා. ඒ ධර්ම විනය තුලින් නෙගලස් භාවය ඇතිවනන්ගෙන් මේ ලෝකේ හිස්න්නේ නැහැ කියලායි. මෙතන මම වචනයක් ගත්තා. ධර්ම විනය. අන්න අපි මෙතන තේරුම් ගන්න ඕන කරුණ. දසවස්තුක සම්මාදිට්ඨිය තුල තියෙන්නේ ශික්ෂාපද විනය. අතක තියාගන්න. දසවස්තුක සම්මාදිට්ඨිය වල හික්මෙන්නා හික්මෙන්නේ ශික්ෂාපද විනයක් තුළ. ආර්ය සම්මාදිට්ඨිය තුළ තියෙන ශික්ෂණය තමයි ධර්ම විනය කියලා කියන්නේ. එතකොට දසවස්තුක සම්මාදිට්ඨියෙන් ලැබෙනවායි කියලා අපි මතක් කළේ සාසවා පුඤ්ඤ භාග්‍යාව උපදිවේපක්කා. විපාක හම්බ වෙන්නේ. කර්ම විපාක. පුණ්‍ය කර්මයන්ට යහපත් විපාක. මිනිසුන් අතර හෝ දෙවියන් අතර හෝ රූපී අරූපී බඹතල. කර්ම විපාක වලින් මිදීමක් නෑ දසවස්තුක සම්මාදිට්ඨියේ. ඊළඟ සම්මාදිට්ඨිය කොහොමද තියෙන්නේ? අතිවික්‍රේ සම්මාදිට්ඨිය. මහණනි තවත් සම්මාදිට්ඨියක් තියෙනවා. අරියා අනාසවා ලෝකුත්තර මග්ගංගා. ඒකට තමයි ආර්ය සම්මාදිට්ඨිය කියන්නේ. ඒක තමයි ආසව හේවත් දුකට හේතු ශෛවීම සිදු වෙන්නේ. ඒක තමයි ලෝකෝත්තර මාර්ගාංග හේවත් සෝවාන් සකෘදාගාමි අනාගාමි අරිහත්ත්‍ය. අන්න ඔබ තේරුම් ගන්න ඕනද? ඔබ අවුරුදු 100ක් නෙමේ, ආත්ම 10ක් නෙමේ, දහසක්. මේ දසවස්තුක සම්මාදිට්ඨිය හික්මිලා ධම්මස්සකතා සම්මාදිට්ඨිය කටයුතු කළත් ඔබට උපදි වේ පක්ඛා විනා විපාක ලැබෙනවා විනා ප්‍රවෘත්ති ප්‍රතිසන්දි වශයෙන් කවදාවත් දසවස්තුක සම්මාදිට්ඨියේ හැසිරීමේ ප්‍රතිඵලයක් වශයෙන් මාර්ගඵල ළඟා වෙන්නේ නැහැ. ඇයි මාර්ගඵල තියෙන්නේ ආර්ය සම්මාදිට්ඨිය. අරියා අනාතවා ලෝකෝත්තර මග්ගංගා කියන්නේ සෝවාන් සකෘදාගාමි අනාගාමි අරිහත් කියන හතරට. ඒක මාර්ගඵල සම්මාදිට්ඨිය, මේක මාර්ගඵල නැති සම්මාදිට්ඨිය. ඔන්න අපිට පරපුරෙන් ලැබිච්ච මේ බෞද්ධකමේ මාර්ගඵල ලාභීත්වයට පත් වෙන්න අවශ්‍ය ධර්මය විවරණය නොවන බැවින් අපි මාර්ගඵල නැති දසවස්තුක සම්මාදිට්ඨිය නැමැති හිරගෙදර ඉන්නේ. මම නම් ඒක හිරගෙදරක් කියලා කියන්නේ. ඉරගෙදරෙන් නිදහස් වෙන්න ඕන ගමකුත් නැහැ කාටවත්. ඒක හොඳයි කියනවා. නමුත් බුදුරජාණන් වහන්සේ වැනි උත්තමයෙක් ලෝකට පහළ වෙලා දේශනා කරන්නේ ඒ පාදක කොටගෙන මේ ලෝකෝත්තර මාර්ගාංග වලින් යුක්ත සම්මාදිට්ඨිය දෙන්න කියලයි. ඒක තමයි අරියා අනාසව. අනාසව කියන වචනෙන් තේරෙන්නේ ආසව කියන එකේ අනිත් පැත්තනේ. ආසව කියන්නේ දුක්වලට හේතු තැන්පත්තු තියනවා. Taman ළඟ තියෙන හේතු නිසා දුක් හට ගන්නවා. ඒ හේතු ඉවත් වීම සිදු වෙනවා කියන එක තමයි අනාසව කියලා කියන්නේ. ඉවත් වෙන ආකාරයේ උසස් වීම ටික තමයි සෝවාන් සකෘදාගාමි අනාගාමි අරිහත් කියලා මාර්ගඵල කියලා පෙන්වන්නේ. දැන් දසවස්තුක සම්මාදිට්ඨිය දේශනා කළේ කුමක් පදනම් කොටගෙනද? පුද්ගලයා පදනම් කොටගෙන. මෞකසින් බිහි වුණ පුද්ගලයා මරණ ජීවිත අවසානයේ දක්වා ජීවත් වෙනවා. ඔහු සිතින් වශයෙන් කායින් වශයෙන් අයහපතක් කළොත් දුකිපාක, යහපතක් කළොත් සැපිපාක. ආර්ය සම්මාදිට්ඨිය පිළිබඳ ධර්මයේ විග්‍රහ නොවෙන්නා වූ සමාජයේ මේ දසවස්තුක සම්මාදිට්ඨිය සැපිපාක හොයමින් ජීවත් වෙන විනා කරන්ත වෙන දෙයක් නැහැ. ඒකත් තේරුම් ගන්න වෙනවා. විකල්ප වෙන විකල්පයක් නැහැ. නමුත් අපට ආර්ය සම්මාදිට්ඨිය විවර කරගන්න පුළුවන් නම් මේ පහළ සම්මාදිට්ඨියේ සිට උසස් සම්මාදිට්ඨියට අපි යන්න පුළුවන්. ඒකට බුදු පියාණන් වහන්සේ ලෝකට පහළ වී ධර්ම දේශනා කරමින් බලාපොරොත්තු වුණේ දසවස්තුක සම්මාදිට්ඨියේ හික්මන 100ක් පිරිසැති කිරීම නෙවෙයි. ආර්ය සම්මාදිට්ඨියේ හික්මෙන්ට නොවන නැති අය දසවස්තුක සම්මාදිට්ඨියේ හික්මුණාවේ. ඒ නිසායි මේ ප්‍රතික්ෂේප කරන්නේ නැත්තේ. නමුත් උන්වහන්සේගේ නියත බලාපොරොත්තුව ආර්ය සම්මාදිට්ඨියේ නැති කිරීම. ඔබට ආර්ය සම්මාදිට්ඨියට පැමිණෙන්න ඕන මාර්ගඵල ලබන්න නම්, ඔබ ආර්ය සම්මාදිට්ඨියට පැමිණෙන්න ඕන සිතසුන් වඩන්න නම්, අන්න ආර්ය සම්මාදිට්ඨියට නොපැමිණ දසවස්තුක සම්මාදිට්ඨිය ඉඳගෙන වෙන වෙන භාවනා කළ හැකි. ඒවට සංසුන් බවක් ලැබුණාම මාර්ගඵල හිමිවන්නේ නැහැ. ඇයි මාර්ගඵල තියෙන්නේ ආර්ය සම්මාදිට්ඨිය. මේ වෙනස මම අවුරුදු ගණනක් තිස්සේ මේ සමාජයට පැහැදිලි කරමින් ඉන්න අසංසාරී දෘශ්‍ය මාධ්‍ය ඔස්සේ සවන් දුන්න අය දන්නවා, අනිත් අය සවන් දී දැනගන්නවා. ඒ පැහැදිලි වෙනසක් තියෙනවා. එබැවින් මාර්ගඵල කෙනෙක් ලැබුවයි කියලා කියනවා නම් මේ සමාජයේ ඔහු ආර්ය සම්මාදිට්ඨියට පත් කෙනෙක්. ඔහු ආර්ය සම්මාදිට්ඨිය දන්නේ නැත්නම් මේ මාර්ගඵල ලාභීත්වය බරු. ඒකත් තේරුම් ගන්න වෙනවා. දැන් ආර්ය සම්මාදිට්ඨිය ලැබලා තියෙන්නේ කුමක් පදනම් කොටගෙනද? කෙනෙක් ආර්ය සම්මාදිට්ඨියටපත් වෙන්නේ කුමක් පදනම් කොටගෙනද? ඒක තේරුම් ගන්න වෙනවා. ආර්ය සම්මාදිට්ඨියේ දේශනා කිරීමේ පදනම පුද්ගලයා නෙවෙයි. පුද්ගලයා ස්ත්‍රී පුරුෂ කිහිප දෙනෙක් දෙන්න පුළුවන්. ඒ එහාට ශික්ෂාපද වෙනවත් පවතිනවා. තිරුපුර බුදු පියාණන් වහන්සේ ආර්ය සම්මාදිට්ඨිය දේශනා කිරීමේදී පුද්ගලයන් සියලු දෙනාට සම්බන්ධ එක සමාන ධර්මතාවයක් පාදක කොට ගත්තා. අන්නේ එක සමාන ධර්මතාවය මගේ ළඟත් ඔබ ළඟත් තිබෙනවා. දැනගත්තත් නැතත් තිබෙනවා. අවශ්‍ය වන්නේ දැන ගැනීමයි. දැන ගැනීම තුළ ඒ තුළ ඇති වුණා වූ අසංවරය තේරුම් ගන්න ලැබෙනවා. ඒ තුළ ඇති වුණා වූ වැරදි යාම තේරුම් ගන්න ලැබෙනවා. දැන ගැනීම තුළ ඒ තුළ ඇති වරදෙන් නිදහස් වෙන මාර්ගයක් හම්බ වෙනවා. අන්න ආර්ය සම්මාදිට්ඨියේදී අර අරියා අනාසවා කියන මේ තත්ත්වයන් ක්‍රියාත්මක වෙන්නේ මේ අවබෝධයේ ප්‍රතිපලයක් වශයෙන්. කුමක්ද ආර්ය සම්මාදිට්ඨිය දේශනා කිරීමට පදනම් වුණා වූ ධර්මතාවය? ඒකට කියන්නේ ඔබ අප තුළ නිරන්තරයෙන් ශනිකව ඇතතිපදීම යන අතිශේෂ්‍යම් ධර්මතාවයක්. බලන්න තරම් වෙලාවක් නැති නමුත් තේරුම් ගත්තොත් එහෙම දෙයක් සිදු වෙනවා කියලා හඳුනා ගන්න පුළුවන්. හඳුනා ගැනීම සඳහා දේශනා කර තියෙන නම් වලින් අපි පැහැදිලි කළත් ඒවා සත්‍ය නිත්‍ය සදාකාලික දේවල් නෙවෙයි. ඒවා සංඥා මාත්‍ර නැත්නම් හඳුනා ගැනීම සඳහා වෙන වචන කීපයක් තමයි. අන්න මෙහිදී අපට හම් වෙනවා උපුටා දැක්වූ වාට තියෙන තැන හරියටම කියන්න බැරි වදනක්. පාලි අරුත නිවැරදි නිසා අපි ඒක කියනවා. ඒ තමයි මෞකුසෙන් බිහි වී ජීවිත අවසානයේ සිදුවෙන්නා වූ අපේ මරණය වෙනුවට, සම්මුති මරණය වෙනුවට, ජීවිතයේ පුරා මොහොතක් මොහොතක් පාසා සිතින් සහ කයින් අපි ළඟ උපදින ධර්මතාවයක් තියෙනවා, ක්ෂණික උපතක් මරණයක්. ඒකට කියන්නේ ස්කන්ධ පහක ඉදීම මැරීම. ස්කන්ධ පහක මැරීම ඉදීම දේශනා කරන්නේ කන්දේසු ජායමානේසු ජීයමානේසු මීයමානේසු කනේ කනේ සං ජායසේච ජීයසේච මීයසේච කියලා. ස්කන්ධ කියන දේවල් උපදින කල්හි, විරණ කල්හි සහ මිය යන කල්හි අසුරු ගතන සැනකටත් වඩා වේගයෙන් කනේ කනේ ක්ෂණයක් ක්ෂණයක් පාසාම ඔබද උපදින්නෙහිය, විරන්නෙහිය, මැරෙන්නෙහිය. මෙන්න මේ ක්ෂණයකින් උපදින, දිරෙන, මැරෙන ස්කන්ධ පංචකය තේරුම් ගන්න නැතුව ආර්ය සම්මාදිට්ඨියට එන්න බෑ. ක්ෂණයකින් උපදින මැරෙන ස්කන්ධ පංචකය තේරුම් ගන්න නැතුව ත්‍රිලක්ෂණය තේරුම් ගන්න බෑ. ක්ෂණයකින් උපදින ස්කන්ධ පංචකය තුළ සිදුවෙනා වූ සියුම් ධර්මතාවයේ ග්‍රහණය කරගන්න නැතුව පටිච්චසමුප්පාදය තේරුම් ගන්න බෑ. පංචස්කන්ධය මුල් කොටගෙන දේශනා කළා වූ ත්‍රිලක්ෂණීය චතුරාර්ය සත්‍ය පටිච්චසමුප්පාදය පංචස්කන්ධයෙන් තේරුම් ගන්න නැතුව පරිබාහිරව කතා කරන්න ගියාම වචන විතරයි ප්‍රායෝගික නැහැ. සියුම්ම තේරුම් ගන්න දෙවෙනි පියවර කුමක්ද පංචස්කන්ධය කියන්නේ? ඇතැම් තවමත් මේ සමාජයේද තප්පුලමින් ඉන්නවා. එමය මට වචන කියන්න තියෙන්නේ. පංචස්කන්ධය කියන්නේ ශරීරය කියලා. කනේ කනේ සංජායසේතී ශරීරේ නම් ඉතින් මෞකසෙන් දිනුන ජීවිත අවසානේ නෙරෙන්නේ. මේ ස්කන්ධ පංචකය කියන එක ක්ෂණයක් ක්ෂණයක් පාසා මැරෙනවා. අර පටාචාරාවට දේශනා කළා වූ ගාථාවේ සඳහන් වෙන්නේ යෝචේ වස්ස සතං ජීවේ අපස්සං උදයව්‍යං. ස්කන්ධ පංචකයාගේ ඉදීම වැරීම නොදක අපස්සං. ගත කරන අවුරුදු 100 වැඩගත් කමක් නැහැ. පස්සතෝ උදයව්‍යං ඒකහං ජීවිතං සේයෝ. එක දවසක හෝ එක තත්පරයක් වෙන්න පුළුවන්. එක දවසක ශ්‍රේෂ්ඨයි කියලා කියන්නේ. ස්කන්ධ පංචකයාගේ ඉදීම වැරීම දැනගත්තොත් එක දවසක් ශ්‍රේෂ්ඨයි. එහෙනම් එක දවසක් ශ්‍රේෂ්ඨයි කියන එකේ තේරුම එක දවසකට ඉස්සරලම ස්කන්ධ පංචකය ඉදෙනවා වැරෙනවා කියන එකනේ. ආන් ඒකවල ස්කන්ධ පංචකයාගේ ඉදීම වැරීම කියන්නේ ජීවිතේ ඉදීම වැරීම නෙවෙයි. මෙන්න මේක තමයි බුදු සමයේ ආරි සත්‍ය විග්‍රහ කරන්නා වූ සියුම් අභිධම. මේ අවිධම නිරෝල් කරගන්න. මේ අවිධම වැරදි නම් ආරි සම්මාදිච්චයට යන්න බෑ. සසුන මාර්ගඵල වලින් ඉස්සෙනවා. මේ සිදුණ දේ කවදා කොහේ සිදුණාද කියන්න දන්නේ නැහැ. මෙයයි සිදුණා වූ දේ. සදහම් වැළලී යාම තුළ අපට මේ බුදු පියාණන් වහන්සේලා ලොවට හෙලිකලා වූ ස්කන්ධ පංචකයාගේ අනාත්මයේ නැමැති යථාර්ථය ග්‍රහණය කරගන්න බැරි වුණා. දැන්වත් ඉක්මන් කරලා, අදවත් ඉක්මන් කරලා, ධර්මස්වණේ කරලා, බුදුවරු ලොවට හෙලිකලා වූ මේ ධම්මෙහි පවතිනා වූ සාරත්වය, මේ ධම්මෙහි පවතිනා වූ දුකින් මුදවන සුළු ස්වභාවයෙන් ප්‍රයෝජන ගන්න, ඉක්මන් වෙන්න, අප්‍රමාද වෙන්න කියලා අපට කියන්න තියෙන්නේ. කුමක්ද ස්කන්ධ පංචකය කියලා කියන්නේ? ස්කන්ධ පංචකය කියලා කියන්නේ ඇසට, කනට, නාසයට, දිවට, කයට සහ සිතට ඔබ කැමති හෝ අකමැති අරමුණක් ගැනීමේදී මේ අරමුණ තුළ සිදුවෙනා වූ ක්‍රියාකාරීත්වය පිළිබඳ විශ්ලේෂණයයි. ඒක ඕනෑ එකකට හරි. ඇසටත් හරි, කනටත් හරි, නාසයටත් හරි, දිවටත් හරි, කයටත් හරි, සිතටත් හරි. ඔබ පිළිබඳ විශ්ලේෂණයේදී ඔබ කියන්නේ ඉන්ද්‍රියන් හයක්. ඔබ ජීවත් වෙනවා කියලා කියන්නේ මේ ඉන්ද්‍රියන් හයෙන් එකකින් අරමුණු ගන්න එක. සතුට, දුක, කනගාටුව, බය, වෛරය, රූපේ, සද්දේ, ගන්ධේ, රසේ, පොට්ටබ්බ ධම්ම මේවා එකක්. මේ ගන්න එකට කියනවා අරමුණු කියලා. මේ අරමුණ තුළ තිබෙනා වූ කාරණා ටිකක් තියෙනවා. සිදුවීම් ටිකක් තියෙනවා. ඒ ටික තමයි වේදනාවෙන් සංඥාවෙන් සංකාරයෙන් විඥාණයෙන් විග්‍රහ කරන ලබන්නේ. අන්න අපි තේරුම් ගන්න වෙනවා. ඔබට රූප ගන්ධ දොරවල් හයක් තියෙනවා. ඇස එකක්, කන එකක්, නාසය එකක්, දිව එකක්, කය එකක්, සිත එකක්. පෙරෙන් ගන්නා වූ අරමුණු වලට කියනවා රූප රූප, ශබ්ද රූප, ගන්ධ රූප, රස රූප, පොට්ටබ්බ රූප, ධම්ම රූප. අන්න සයාකාර රූප. මේ සයාකාර රූප ගන්ධ ඕන තැනට පඨවි ආපෝ තේජෝ නැමති ශරීරයේ යොදාගෙන ධර්ම දේශනාවීම, පොත්පත් ලිවීම, එවවත් එබඳු මතයක පිහිටීම ධර්මයේ වැඩීමට හේතු වුණා. එතනින් එහාට යන්න බෑ. එයි ගලපන්න බෑ ධර්මයේ. අදටත් දේශනා කරමින් ඉන්නවා. පංචස්කන්ධේ රූප කියන්නේ ශරීරයයි, වේදනා සංඥා සංකාර විතරයි නාම කියන්නේ කියලා. දැන් බලන්න මේක හරියටම සුවහසක් අපිට සවන් දෙන්න ආයේ. වේදනා කියන වචනේ තේරුම විඳිනවා කියන එක. සැප හෝ දුක් හෝ උපේක්ෂාව වශයෙන් විඳිනවා. අපි දිවෙන් රස විඳිනවා, ඇසෙන් රූපය විඳිනවා, කනෙන් ශබ්දය විඳිනවා, නාසයෙන් ගන්ධය විඳිනවා, කයෙන් පහස විඳිනවා. ඒ විඳනයට වේදනා කියන්නේ. මොනවද විඳින්නේ? ඔබ චිත්‍රපටයක් නරඹමින් ඉන්නවා. ඔබ ශරීරය විඳිනවද? හමු වෙච්ච රූපය විඳිනවද? ඔබ ආහාරයක් ගනිමින් ඉන්නවා. ආහාරයේ රස විඳිනවද? ශරීරය විඳිනවද? ඔබට ගන්ධයක් දැනෙනවා. ශරීරය විඳිනවද? ගඳ සුවඳ විඳිනවද? වේදනාවට යටත්වන්නේ රූප රූපයයි, ශබ්ද රූපයයි, ගන්ධ රූපයයි, රස රූපයයි, පොට්ටබ්බ රූපයයි, ධම්ම රූපයයි. ඒ දෙක. එබැවින් රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ස්කන්ධ පංචකය හට ගන්නට දොරවල් 6ම උදව් වෙනවා. 6න් එකකින් හට ගන්නවා. විඳින එක කොහොමද කියලා හඳුනනට ගන්නට. ඇඹුල් රසයි, තිත්ත රසයි, පැණි රසයි, කර්කසයි, කැමති අකමැති, ප්‍රියයි අප්‍රියයි. මේ තමයි සංඥාවේ කාර්යභාරය. සිදුවන ආකාරය හැඳිනීමට සංඥා කියනවා. රූප ස්කන්ධය වේදනා ස්කන්ධයෙන් විඳිනවා, සංඥා ස්කන්ධයෙන් හඳුනනවා. මෙසේ විග්‍රහ කළාට වේගයෙන් සිදුවෙනවා. ඒ සංඥා ස්කන්ධයෙන් හඳුනාගත්තහම ඒකට තියෙන ඇල්මට අනුව, ගැටීමට අනුව, ප්‍රතික්ෂේප කිරීමට අනුව, පිළිගැනීමට අනුව, විරුද්ධ වීමට අනුව ඒකට අදාළ යම්කිසි රාශිකරණයක් හම්බ වෙනවා. ඇල්ම හෝ ගැටීම. සංඛාර ස්කන්ධය සංකේතවත් කරන්නේ මෙන්නේ ඇලීම හෝ ගැටීම එක්කෙන් එකතු වෙන එක. අත මිටම ලොකුවාම එකපාර මිටම එනවා. ඇඟිලි පහක් තියෙනවා. අන්න ඒ වගේ මේ අපේ ඇඟිලි පහ වගේ තමයි මේක රූප වේදනා සංඥා සංකාර විඥානත් වෙන් කරන්න බෑ අපි මේක කතා කරාට. දැන් සංඛාරයේට යම් ආකාරයක කැමැත්තක් හෝ අකමැත්තක් ආවාද? ඇලීමක් හෝ ගැටීමක් ආවාද? පුඤ්ඤූපගතෝ හෝති විඥානං, අපුඤ්ඤූපගතෝ හෝති විඥානං, ආනිජ්ජූපගතෝ හෝති විඥාන. උපගත වෙනවා කියන්නේ ඒක හොඳයි කියලා පිළිගන්නවා. විඥාන කියන එකේ තේරුම විශේෂයෙන් හඳුනා ගැනීම. එයාට හරිද වැරදිද, පින්ද පව්ද, හොද නරකද කියලා කතාවක් නැහැ. සිදුවන දේ හඳුනා ගැනීමේ වගකීම විඥාණයට පැවරෙනවා. එදයින් තමයි මායුක වංච විඥානං කියන වචනේ පැහැදිලි කරලා තින්නේ. විඥාණයට තේරෙන්නේ නැහැ සත්‍ය සිදුන විදිහක් හා කියලා පිළිගන්නවා. මම කියලා තින්නේ එහෙයි කියලා විඥාණය කියන්නේ. දැන් ස්ත්‍රී පුරුෂ ගිහි පැවිදි ભેදයකින්තරව ජීවත් වෙනකොට ඇස කන නාසය දිව කය හෝ මනෝද්වාරයෙන් නිරන්තරයෙන් හටගන්නේ රූප වේදනා සංඥා සංකාර විඥාන ස්කන්ධ පහක උපතක් සහ මරණය. මේ දැනුත් මේ මරණය සිදු වෙනවා අපි දන්නේ නැති වුණාට. මේ මරණය දුකකුත් නැහැ. අපි හිතන් ඉන්නේ මරණය කියන්නේ ජීවිත අවසානයේ තියෙන එකක් කියලා. එහෙනම් මෙහාට වෙලා ඉඳගෙන කවදා හරි මම මහලු වෙනවා, කවදා හරි මම මැරෙනවා කියලා කොහෙදෝ නැති මරණ සතියක් වඩනවා. මරණ සති සූත්‍රයවත් එහෙම එකක් නැහැ. Tamanට පේන තෙක් මාන නැති මරණයකට මෙහෙ ඉඳලා බය වෙනවා. බය වෙලා මරණ සතියක් වඩනවා. දැන් මේ සිදුවෙන තැනට මොහොන දෙන්න පුළුවන් නම් ඔබට මරණය. ඒ මරණය අසුන්දර නෑ, සුන්දරයි. කොහොමද කියලා හොයාගන්න බලමු අපි. දැන් මෙතන තමයි රහස තියෙන්නේ. හැම දිනෙකටම බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරලා දාරන්නේ නිරන්තරයෙන් අරමුණක් මූල කොටගෙන රූප වේදනා සංඥා සංකාර පහක් හටගෙන අවශ්‍ය කාර්යය කරලා බීලා රූපයෙන් නම් පෙනිලා සද්දයෙන් නම් ඇහිලා නාසයෙන් නම් ගඳ සුවඳ දැනිලා ඒක නැති වෙලා යනවා. ඒක ස්වභාවයෙන් සිදුවෙන්න අවශ්‍යයි. දැන් මම පෙර සාකච්ඡාවේදී කරුණක් ඉදිරිපත් කළා. නකුල පිටුතුමා බුදුන් වහන්සේ වෙත ගියාකින් කිව්වහම මම වයසයි මට අසනීප තියෙනවා කියලා කය ලෙඩ වෙනවා සිත ලෙඩ කරගන්න එපායි කියලා වාදයක් දුන්නා. සරුත්හාමුදුරුවන්ට ඉදින් බුදුහාමුදුරුවෝ කය ලෙඩ වෙනවා හිත ලෙඩ කරගන්න එපායි කිව්වම ඇහුවේ නැද්ද බුදුහාමුදුරුවන්ගෙන් කය ලෙඩව තිබියදීත් නොතිබියදීත් සිත ලෙඩ වෙන හැටි කියලා? අනේ බැරි වුණානේ කියනවා. සරුත්හාමුදුරුවෝ සිත ලෙඩ වෙන හැටි සහ ලෙඩ නොවෙන හැටි දේශනා කරනවා. කය ලෙඩ වෙද්දී කියලා පෙන්නනවා. එතකොට කය කියුවේ අපට පේන රූපකය. සරිඋත්තර රූප වේදනා සංඥා සංකාර විඥාන තමයි සිත වශයෙන් විග්‍රහ කරන්නේ. එබැවින් කය යන රූපය වුණාට ස්කන්ධ පංචකේ රූප කියන්නේ ශරීරය නොවන බවට හොඳ සාක්ෂියක් කර. එයි කය පැත්තකින් තිබබුදුහාමඳුරෝ සරිඋත්තර සිත ලෙඩ නැටි විග්‍රහ කරන්නේ. පොතේ තියෙන හැටියට සිත කියන්නේ වේදනා සංඥා සංකාර හතර නම් රූප විග්‍රහ කරන්න ඕනේ නැහැ සරිඋත්තරමඳුරෝ. රූප පැත්තකින් දල වේදනා සංඥා සංකාරයෙන් විග්‍රහ කරන්න ඇති. මෙබැවින් ඔබ ඊතා ඕනෑකමින් කල්පනා කරලා තේරුම් ගන්න රූප වේදනා සංඥා සංකාර ස්කන්ධ පංචකයම නාම රූප නෙවෙයි. ඇයි? ඇසට හමු වෙන රූපය. ඉදිරියේ තියෙන දේක උදව්වේ ඇසේ ආලෝකේ බාහිර ආලෝකේ උදව්වෙන් ඇස ඇතුලේ පහළ වෙනවා රූපයක්. අර මම මතක් කළේ එළියේ තියෙන කඹ කෑල්ලක ලනු කෑල්ලක උදව්වෙන් මම දැක්කා කියලා පොළඟේ ඒ රූපයනේ. ඒ රූපෙට මම බය වුණේ. ඒ රූපෙනේ මම වින්දේ. අන්න එහෙම ඇසට කනට නාසයට හමු වෙන අරමුණ තමයි රූපය කියන්නේ. ඒ තමයි විඳින්නේ. රූපේ වේදනාවෙන් සැප හෝ දුක් හෝ උපේක්ෂා වශයෙන් විඳිනවා. සංඥාවෙන් හඳුනනවා. සංකාරයෙන් බැඳෙනවා. විඥාණයෙන් විශේෂයෙන් දැනගන්නවා. මුළු සමස්ත සමාජයේම බුදුරජාණන් වහන්සේ දේශනා කරවලා රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ස්කන්ධ පංචකයාගේ ඉදීම මැරීම හැර වෙන අවිධහමක් නැහැනේ. දැන් මේකේ වරද තේරුම් ගන්නට වෙනවා. ආර්ය සම්මාදිට්ඨිය දේශනා කළේ මෙන්න මේ පංචස්කන්ධය මුල් කොටගෙන. දැන් මේ පංචස්කන්ධයේ තියෙනවා ආත්මය අනාත්මය කියලා දෙකක්. ඔබ තේරුම් ගන්න ඕන බුදුදහම තේරෙන්න ඉස්සෙල්ලා ඔබ පංචස්කන්ධය අනාත්ම කොටට ගත්තී ආත්ම කොට ගත්තීද කියන එක. ඒක තේරුම් ගන්න වෙනවා. අන්නේ එහිදී බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරවලා දාන කරුණක් තමයි මේ අරමුණු ගැනීමේදී ඒ අරමුණු සමග අපට කිසියම් සම්බන්ධතාවයක් ඇති වෙනවා. ඇලීමක් ගැටීමක් ඇති වෙනවා. ඇලීමේදී පක්ෂ වෙනවා ගැටීමේදී විපක්ෂ වෙනවා. ඒ ගැටීම ඇලීම නිසාම මුලාවක් හට ගන්නවා. ශනිකව ඇති වී නැති වෙන දෙය හේතුඵල ධර්මයක් වශයෙන් දකින්න නැතුව ඒවට අපි කිසියම් ආකාරයක වටිනාකමක් දෙනවා. මේ වටිනාකම් ටිකට තියෙනවා ධර්මයේ පෙන්නලා ධූරේ සන්තිකේ සුකුමෝ ඕලාරිකෝ හීනෝ පනීතෝ අතීත පච්චුප්පන්න අනාගත කියලා රූපවලට. අන්නේ බෙදීමමයි. හමු වෙන රූපේට කිසියම් ආකාරයක වටිනාකමක් දීම තුළ තමයි අල්ලා ගැනීම සිදුවෙන්නේ. බැඳීම සිදුවෙන්නේ. එතකොට ඇති වෙන නැති වෙන දේ එහෙම වුණාට අපිට කැමති පරිදි තල්ලු කරන්න හරි තල්පියා ගන්න හරි ඕන වෙනවා. වේදනාවටත් එහෙමයි. සැප දුක් වේ සැප වේදනාව නම් ඇල්ම, දුක් වේදනාව නම් ප්‍රතික්ෂේප කිරීම. සැප වේදනාවන් තිබුණාවේ දුක් වේදනාව නම් එපා. ඒ අනුව සංඥාවටත් ඒකයි සිද්ධ වෙන්නේ. තිබුණාවේ එපා. සංකාරයටත් ඒක සිද්ධ වෙන්නේ. තිබුණාවේ හොඳින් නැත්තම් එපා. විඥාණයටත් ඒකයි සිද්ධ වෙන්නේ. මෙහෙම රූපය මමය, මම රූපය, රූපය තුල මායත, මා තුල රූපයත. වේදනාව මමය, මම වේදනාවය, වේදනාව තුල මායත, මා තුල වේදනාවයත. සංඥාව මමය මම සංඥාවය සංඥාව තුළ මා ඇත මා තුළ සංඥාව ඇත විඥානය මමය මම විඥානය විඥානය තුළ මා ඇත මා තුළ විඥානය ඇත පෘථග්ජනයයි කියලා කියන්නේ මේ රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන පහ මම කොට මගේ කොට මගේ ආත්ම කොට අරගෙන පංච උපාදානස්කන්ධ පරිහරණය කරන කෙනෙක් නැවෙවත් ආර්ය සම්මාදිට්ඨියට අනුගත කළ මිත්‍යා දෘෂ්ටිකේ දැන් පෞපින් විපාක විශ්වාස නොකිරීම විශ්මිත්‍යා දෘෂ්ටිය පෞපින් විපාක විශ්වාස කිරීම සම්මාදිට්ඨිය තව ටිකක් එහාටකින් ආර්ය සම්මාදිට්ඨියේදී පංචස්කන්ධය ආත්මකට ගැනීම මිත්‍යා දෘෂ්ටියයි පංචස්කන්ධයේ අනාත්මය සම්මාදිට්ඨියයි ඔන්න ආර්ය සම්මාදිට්ඨියේ හැටි දැන් බුදුවරු හමු නොවන සමාජයේ මිනිසුන් විසින් කරන ලොකුම තකතිරුකම මෝඩකම මේ සසරට බැඳීමට හේතු වෙන මේ පංචස්කන්ධය අල්ලා ගැනීම. ඒ අල්ලා ගැනීමට බුදුරජාණන් වහන්සේ ලස්සන වචන ටිකක් දෙන්නවා. ඒතං මම ඒතෝ අහං අස්මින් ඒසෝ මේ අත්තං. ඒ මගේ ඒ මම ඒ මගේ ආත්මය. ඒ හොඳ ලස්සන වචනයක්. ඔබ දරුවන්ට යමක් උගන්වනවා නම් ඔබට ඕනෑ දෙයකට ඒ කියන්න පුළුවන්. යකඩින්නට ඒ කියන්න පුළුවන්, මයික්‍රොෆෝනෙට ඒ කියන්න පුළුවන්, පැදුරට ඒ කියන්න පුළුවන්, වහලෙට ඒ කියන්න පුළුවන්. මේ සරුණාමයක හැටි. දැන් රූප වේදනා සංඥා සංකාරවලදී ඒ කියන්නේ මොකද්ද? ඒකට එන්නේ මොනවද? තරහ එන්න පුළුවන්, බය එන්න පුළුවන්, දුක එන්න පුළුවන්, කනගාටු වෙන්න පුළුවන්, වෛරය වෙන්න පුළුවන්, සතුට වෙන්න පුළුවන්, අල්ලා ගැනීම වෙන්න පුළුවන්, ප්‍රතික්ෂේප කිරීම වෙන්න පුළුවන්. ඒ ඕනෑම දෙයක් ඒ මමය ඒ මගේය ඒ මගේ ආත්මය ඒ කියන්නේ ශරීරය නෙවෙයි එතන අපි හිතන් ඉන්නේ මම කියන්නේ ශරීරය කියලා ඒ නිසා අපි කිස්දොම් නියදත් 22ට බෙදලා කෑලි කෑලට වෙන් කරලා ඒ එකකවත් මම කියලා කෙනෙක් නැති නිසා මම කියලා කෙනෙක් නැහැ කියලා ගොඩ නිගමනයක් නොගැඹුරු නිගමනයකට එළබිලා ඉන්නවා ත්‍රිවිධක හැම එකක් නැහැ කවුද හදපු එකක් ඒක එහෙම නෑ කියලා නිගමනයකට එළමුණාට මම යන ශරීරය නෙමෙයි අරමුණෙහි ගැඳීම අරමුණෙහි ගැටීම අරමුණෙහි ඇලීම ඒක අපි ධර්මයේ තේරෙන්නේ ඉස්සෙල්ලා එහෙම ඇලීමක් ඇති කරගත්තා නම් මේ ඇලෙන සුළු ස්වභාවය ඉතුරු වෙනවා ඉතුරු වෙලා සැඟවිච්ච තැනින් එනවා මේක තරහ එන්නේ පියපු නිසා බය එන්නේ පියපු නිසා වෛරය එන්නේ පියපු නිසා ක්‍රෝධය එන්නේ පියපු නිසා ඊර්ෂ්‍යාව එන්නේ පියපු නිසා මෙන්න මෙහෙම පියපු එක එන එක තමයි මම කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේගෙන් විමසනා රාජ භික්ෂුව ස්වාමීනි මම මම කියලා කියනවා කොපමණකින්ද මම බවට පත් වෙන්නේ කියලා උන්වහන්සේ දේශනා කරලා නැහැ රාදේ කෙස්ලොම් නියදත් වලින් ඇදෙන ශරීරයටයි මම කියන්නේ කියලා අපි හිතන හැටියට නම් එහෙම තියෙන්න ඕනනේ. පැහැදිලිව කියනවා රාදය යමෙකුට ඊර්ෂ්‍යාව තියෙනකොට ඊර්ෂ්‍යාවටයි මම කියන්නේ. බය තියෙනකොට බයටයි මම කියන්නේ. ක්‍රෝධය තියෙනකොට ක්‍රෝධයටයි මම කියන්නේ. වෛරය තියෙනකොට වෛරයටයි මම කියන්නේ. ඒ ඒ ස්කන්ධ පංචකයට එන හැඟීම අල්ලා ගැනීමෙන් තමයි මම හැදෙන්නේ. අන්න රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පහට එන ඕනෑ දෙයක් අල්ලා ගත්තහම එකට කියනවා සක්කාය දිට්ඨි සක්කාය කියන්නේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පහට ඒක මම කොට ගැනීම සක්කාය දිට්ඨියයි ඉතින් මේක තේරෙන් ගන්න ඕනනේ සක්කාය දිට්ඨිය කැඩෙන්නේ භාවනා කරලා සක්කාය දිට්ඨිය කැඩෙන්නේ කොහොමද රූප වේදනා සංඥා සංකාර විඥාන වල රූප කියන්නේ ශරීරය කියලා හිතන් ඉන්න කිසි මිනිස්සෙක් සෝවාන් වෙන්නේ නැහැ මේ රටේ ඇයි වැරදි මේක පහත් වෙන අය කතා කරාට වෙන්න විදිහක් නැහැ. ඒ රූපය මමය කියන්නේ රූප ආරම්මණයට, සද්ද ආරම්මණයට, ගන්ධ ආරම්මණයට. ඒ මමත් අල්ලා ගැනීම තුළ සිදු වෙන දෙයක්. පංචස්කන්ධේ රූප ශරීරය යනු වෙන විග්‍රහ කරන සමාජයක් තුළ බුදු පියාණන් වහන්සේගේ මේ ආර්ය සත්‍ය විග්‍රහය ආර්ය සම්මාදිට්ඨිය ක්‍රියාත්මක වෙන්නේ නැහැ. මෙන්න මෙතන තමයි බෞද්ධයන් රැඟි හැදිලා ඉන්න ඉරගෙදර තියෙන්නේ. එතනින් එහාට යන්න පාරක් නැහැ. පණ කඩාගෙන ජීවිත ගණන් අවුරුදු ගණන් භාවනා කරනවා ඉඳගෙන. භාවනා කරලා මට සමාධියක් තියෙනවා කියලා තව සක්කාය විච්‍යක් හදා ගන්නවට වුණාම කැඩෙන්නේ නැහැ. ඇයි භාවනාව මම වෙනවනේ. හරිම ලස්සන දෙයක් මේකත්. අපි හිතන් ඉන්නේ කෙස්ලොම් නියදත් වලින් මම හැදෙනවායි කියලා. බුදුරජාණන් වහන්සේ වදාරනවා ඕනෑම හොඳ දෙයකින් සහ ඕනෑම කුණු කන්දලකින් මම හදාගන්න පුළුවන්. අන්න මම නෙමෙයි මගේ පළවෙනි එකට කියන්නේ. මගේ වුණාම මම වෙනවා, එතකොට මගේ ආත්මය වෙනවා. මෙබැවින් මේ ලෝකේ ජීවත් වෙන්න ගින් අප විසින් කරපු මෝඩකම තමයි මගේ මම මගේ ආත්මකට මොහොතක් මොහොතක් පාසා හැම දෙයක්ම ගැනීම. දැන් මේකට බුදුරජාණන් වහන්සේ ලස්සන වචනයක් පෙන්නනවා. මගේ කියන්නේ නිත්‍ය. මම කියන්නේ සුඛ. ආත්ම කියන්නේ මගේ ආත්ම. එතකොට නිත්‍ය සුඛ ආත්ම කියන එකේ තේරුම මගේ මම මගේ ආත්ම කියන එකයි. අන්න මොනවද නිත්‍ය සුඛ ආත්ම? රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ස්කන්ධ පංචකයට එන જાති තමයි නිත්‍ය සුඛ ආත්ම. ස්කන්ධ පංචකයට එන්නේ මොනවද? රූප රූපයක්, ශබ්ද රූපයක්, ගන්ධ රූපයක්, රස රූපයක්, පොට්ටබ්බ රූපයක්, ඊර්ෂ්‍යාවක්, වෛරයක්, ක්‍රෝධයක්, තරහවක්. තිලෝකර බුදු පියාණන් වහන්සේ හෙලිකර වදාලා වූ අනිත්‍ය දුක්ඛානාත්මය රැඳී පවතින්නේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ස්කන්ධ පංචකයට එන දේවල් තුල. ඔබ කාගෙන්ද ධර්මයක් අහගෙන වතු පිටීඩ කඩන් හරක බාන අනිත්‍යයි කියලා කොතරම් වැඩි බණ දේශනා කරුවත් ඇහුවත් එහෙම අනිත්‍යක් ත්‍රිපිටකයේ නැහැ. මේක තේරුම් ගන්න. තිලෝකර බුදු පියාණන් වහන්සේ හෝ සරියුත් හාමුදුරුවෝ හෝ නන්දක හාමුදුරුවෝ හෝ Taman හමුවට ආපු අය සමග කරන සාකච්ඡාවලදී ඔබ මොකද මේ ගැන හිතන්නේ? පතපිටිය අනිත්‍යද, ඉඩකඩම් අනිත්‍යද, ශරීරය අනිත්‍යද, හරකවාන අනිත්‍යද, ගෙවල් දරවල් අනිත්‍යද කියලා එහෙම ප්‍රශ්න නගපු සම්මුඛ සාකච්ඡාවක් ත්‍රිපිටකේ නැහැ. ඔබ මොකද මේ ගැන හිතන්නේ? රූපය වේදනාව සංඥා සංකාර විඥාන අනිත්‍යද නිට්ටයද දුක්ඛද සුඛද ආත්මදානාත්මද කියලා බලන්න කොටකන. රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ස්කන්ධ පංචකය තුල තමයි නිට්ට හෝ අනිත්‍ය දැක ගන්න ඕන. පුද්ගඥයයි කියලා කියන්නේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ස්කන්ධ පංචකය තුල නිට්ට සුඛ ආත්මකතා වූ මතය දරන්න. එකයි පුතක් ජන කියන තේරුම. නිත්‍ය සුඛ ආත්ම කොට අරගෙන කවදාවත් දුකින් මිදෙන්න හම්බ වෙන්නේ නැහැ. කර්ම රැස්ෙන්නේ නිත්‍ය සුඛ ආත්ම සංකල්පේ. අර අපි ආයෙත් කතා කරමුකෝ. දානමය පුණ්‍ය කිරියවත්තු, සීලමය පුණ්‍ය කිරියවත්තු, භාවනාමය පුණ්‍ය කිරියවත්තු. කන්නම් කන්න විපාකම්, සුක්ඛම් සුක්ඛ විපාකම්, කන්න කන්න සුක්ඛ විපාකම්. මේ හැම එකේදීම ඔවුන්ගේ දර්ශනය ඒතං මම යතොහමස්මින් ඒසෝ මේ අත්තා. එක තේරුම් ගන්න. පවේදි කියලා නැහැ, පිනේදි කියලා නැහැ, ධානයේදි කියලා නැහැ. මේ බුදු පියාණන් වහන්සේ වදාළ ධර්ම තේරුම් ගන්න බැරි වුණාම ඒ ඕනෑ දෙයක් ඒ සම්මම යතෝමස්මෙන් ඒසෝ මේ අත්තා. දැන් පවේදි ක්‍රියාත්මක වන නිස්සකාත්ම, පිනේදි ක්‍රියාත්මක වන නිස්සෝදාත්ම, ධානයේ ක්‍රියාත්මක වන නිස්සකාත්ම. ඒ හින්දා තමයි අපාය බන්ධනය, දිව්‍ය ලෝක බන්ධනේ, රූපී අරූපී බ්‍රහ්ම ලෝක බන්ධනේ. බද්දෝ ජායති බද්දෝ මීයති බද්දෝ අස්මා ලෝකම් පරම් ලෝකම් ගච්ඡති. බැඳිලා උපදිනවා, බැඳිලා මියනවා, බැඳිලා මෙලොවින් පරලොවට යනවා. කවුද? අසුත අපතුත් ජනෝ රූප බන්ධන බද්දෝ සාන්තර බාහිර බන්ධන බද්දෝ. මේ රූපයන් කෙරෙහි, රූප ශබ්ද ගන්ධ රස අරමුණන් කෙරෙහි බැඳිලා අධ්‍යාන්තර බාහිර වශයෙන් බැඳින්න තුල බැඳිලා උපදින්න, බැඳිලා මියන්න, බැඳිලා මෙලොවින් පරලොව යන්න සිද්ධ වෙනවා. දැන් මිනිසුන්ට දුක් ගෙනත් දෙන්නේ ලාභය, අලාභය, සැප දුක් නින්දා ප්‍රසංසා නම් වූ බාහිර ලෝක ධර්ම නොවේ. ඔහු තුල තිබෙන්නා වූ ඒතං මම ඒතෝ හමස්මින් ඒසෝ මේ අත්තා නැමති තකතිරුකමයි. තේරෙනවා මං එහෙම කියන්නේ. ඒතං මම ඒතෝ හමස්මින් ඒසෝ මේ අත්තා හෙවත් මම මගේ මගේ ආත්ම නම් වූ මෝඩකම විසින් මිනිසාට දුක් ගෙනත් දෙනවා. ඔන්න බුදුවරුන්ගේ වටිනාකම, ඔන්න බුදුවරුන්ගේ වටිනාකම තේරුම් ගන්න. බුදුවරු ලෝට පහළ වී දේශනා කරන ධර්මය තමයි නහි සීලවතං හේතු උපජ්ජන්ති තථාගත. තථාගත රෝලෝකේ පහළ වෙන්නේ ඔය සීල වෘත ගැන රකින්න ගුණ වර්ණා කර කර ඉන්න කියලා නෙමෙයි අපි හැම කලාට සමාජයේ ධර්මී නැති සමාජයේ අට අක්කරා තීනි පද සම්මුදෙන ප්‍රකාශිත අකුරු අටක් සහිත පද තුනක අරුත ලොවට හෙලිකිරීම බුදුරුන්ගේ කාර්යයයි. සෙල් සංස්කාරයන් අනිත්‍ය දුක්ඛය අනාත්ම යන බුදුන් හෙලිකල දහමයි. ඔබට සෝවාන්ෙන්ට ඕන නම් මේක පිළිගන්න වෙනවා. ඔබට නිවන් දකින්න ඕන නම් මේක පිළිගන්න වෙනවා. කොහොමද සියලු සංස්කාර ඊළඟට ඕන තකතිරකමට වැටිලා ඉන්නවා. කාය සංකාරකයයි, වචී සංකාරකයයි, මනෝ සංකාරකයයි, එහෙම නැත්නම් ඉදකඩම් වතු පිටි හරකබාන සංකාරලෝ. ඔව් සංකාර කියන්නේ එකතු කිරීම කියන එකනේ. බැලුවම හරි. නමුත් සරියුත්ථමුද්‍රෝ වැනි ප්‍රඥාවන්තයේ කොට එලි කරලා තියෙනවා මොනවාද සංකාර? පංචස්කන්ධය තුළට එන සංකාර. සංගීත සූත්‍රයේ තිබෙනවා තයෝ සංකාරා. අන්න මම කොට මගේ කොට ගන්නවද පව් අපුඤ්ඤාවි සංකාරය. මම කොට මගේ කොට ගන්නවද පින් පුණ්‍ය අභි සංකාරය. මම කොට මගේ කොට ගන්නවද ධානය ආනිජ්ජාභි සංකාරය. අපි බලමු මේක තේරුම් ගන්න. යං කිංචි දුක්ඛං සම්භෝති. ඔබට යම් කිසි දුකක් හට ගන්නවා නම් සබ්බං සංකාර පච්චයා. ඒ කියන්නේ අපුඤ්ඤාවි සංකාරයෙන් දුක හට ගන්න පුළුවනි. පුඤ්ඤාවි සංකාරයෙන් දුක හට ගන්න පුළුවනි. ආනිජ්ජාවි සංකාරයෙන් දුක හට ගන්න පුළුවනි. සංකාරණ්ණංච නිරෝධේන. මේ සංකාරයන් නිරෝධ කිරීමෙන් හට ගන්න දුකක් නැහැ. බුදුහාමුදුරුව ලෝකෙට පහළ වෙලා සංකාර රැස් කරන්න කියලා දේශනා කරයිද සියලු දුක් හට ගන්න සංකාර නිදාන සංකාර නිරෝධයක් දේශනා කරයි. ඔන්න තේරුම් ගන්න. මේ ත්‍රිවිධ සංකාර තමයි සබ්බේ සංකාරා කියලා කියන්නේ. කෙනෙක් කියයි කාය වචී මනෝ කියලා. කාය වචී මනෝ අපේ තුන්දරට හදාන දේවල් නේ. නමුත් මේ ත්‍රිවිධ සංකාරයේ දෙවියන්ට බ්‍රහ්මයින්ට අපාගත වුණාට ඔක්කොටම වළංගු වෙන්න ඕනේ. කයක් තියෙන ඇද විතරනේ කාය වචී මනෝ සංකාර. බ්‍රහ්මයින්ට කයක් නැහැ, දෙවියන්ට කයක් නැහැ. නමුත් ඒත් තියෙනවනේ සංකාර, පුණ්‍ය ආදි සංකාරේ. අභිසංකරණය කියන එකේ තේරුම යලි හට ගන්න හේතු ඉතුරු කරන කියන එක. අරවා කාය සංකාර වචී සංකාර එතනම ඉවර වෙනවා. අභිසංකාරය යලි හට ගන්න හේතු ඉතුරු වෙනවා. අන්න සබ්බේ සංකාරා අනිච්ඡාති. බුදුන්ගේ ධර්මයේ සුතර්ජනින්ද පව් අල්ලගත්තාම පවුනිච්ඡාති. පින් අල්ලගත්තාම පින් නිච්ඡාති. ධානය අල්ලගත්තාම ධාන නිච්ඡාති. සමාධියක් අල්ලගත්තාම සමාධියක් නිච්ඡාති. මොනව අල්ලගත්තත් නිච්ඡාති. බුදුරළුවට සසරෙන් දුකින් මිදීම සඳහා අනිත් දුක්ඛනාත්මයක් දේශනා කරනවා. අපි නික්සුකාත්ම නැමැති මෝඩකමක් අල්ලගෙන සසරේ ඇවිදිනවා. කවදාවත් නික්සුකාත්ම සංකල්පයේ භාවිතා කොට සසරින් ගැලවීමක් නැත. ඒ බුදුන් වදාළ ධර්මය නොවේ. අන්න බණ අහනවා. සසරේ ඇවිද්ද නික්සුකාත්ම කොට අරගෙන තවත් ඇවිදින්න නික්සුකාත්ම අරගෙන මිදෙන්න නම් නික්සුකාත්ම වශයෙන් බලලා බෑ. එතෙන්ට ආදේශ කරන්න ඕන අනිත් දුක්ඛාන. අන්න භවනාව ආරම්භ වෙන්නේ ඇති. නිත්‍ය සුඛාත්ම සෝකාල් සංකල්පය තුළ තමයි කර්ම රැස් වෙන්නේ. අනිත් දුක්ඛානාත්ම සංකල්පය තුළ තමයි කර්මක්ෂය වෙන්නේ. භවනාව යනු කර්ම රැස් කිරීම නෙවෙයි කර්මක්ෂය කිරීමයි. අන්න ආර්ය සම්මාදිට්ඨිය. ආර්ය සම්මාදිට්ඨිය ඇති වෙන්නේ අපි ළඟ උපදින්නේ ශනික උපතක්. දැන් අපි ජීවත් වෙන්නේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පහක්. මේ පහේදී තමයි වරදින්නේ. මේ පහේදී තමයි හදන්නත් ඕනේ. මේ පහේදී තමයි භාවනා කරන්නත් ඕනේ. දැන් අන්න අපි පැහැදිලි කරගමින් ආවා පුඤ්ඤාභි සංකාර, අපුඤ්ඤාභි සංකාර, අනිජ්ජාභි සංකාර, මේවා සබ්බේ සංකාරා. දන්නේ නැති අයට මේ එකක් අල්ලගෙන ඒකෙන් මම හදා ගන්නවා. එතකොට නිච්ඡාති. මම උදේ මගේ වෙනවා, මගේ උදේ මගේ ආත්ම වෙනවා. මම මගේ අගේ ආත්ම සංකල්පයේ පව් මගින් අපායට ගෙනියනවා, පින් මගින් දිවි ලෝකෙ ගෙනියනවා, මනුස්ස ලෝකෙ ගෙනියනවා, ධාන මගින් රූපී අරූපී බඹතල ගෙනියනවා. කොහොම සසරින් මිදහස් වීමක්? භවගාමී කියන්නේ අන්න ඒකයි. භවගාමී භවයේ ගමන් කරන බලගාමී කුසලයේ අපි බුදුහාමුදුරු වදාළ ධර්මයේ වතෙන් පිළිගන්න තියෙනවා. ඒ සද්ධර්මයේ යට වූ සමාජයේ කරන්න වෙන දෙයක් නැති නිසා අදටත් අපි කියනවා මේ ත්‍රිලක්ෂණය තේරුම් ගන්න තරම් නුවණක් නැත්නම් ඔබට භවගාමි කුසලයේ රැඳෙන්න හැර ඒක අතහරින්න කියන්නේ නැහැ අපි. මෙතන තියෙන රහසක් තියෙනවා. මේ අල්ලා ගැනීම කියන එකේ තියෙන දෝෂය අපි දන්නේ නැහැ. එබැවින් අපි පින වෙනයි පින අල්ලා ගැනීම වෙනයි ඒක තේරුම් ගන්න වෙනවා. පවණන් අල්ලා ගැනීමකින් යුක්තමයි කියන්නේ මොකද ලෝභ දේශම එතන තියෙනවාමයි. අபிසංකරණය නොකර අපට යහපත් දේවල් කරන්න පුළුවන්. මේක තේරෙන භාෂාවෙන් මෙහෙමයි කියන්නේ. එතකොට ඔබත් හිත හදා ගන්න වෙනවා. චක්කුපාල මහතන් වහන්සේ අම්බේක් වුණා. අතීත කතාව බුදුහාමුදුරුවෝ දේශනා කරනවා දුෂ්ට චේතනාවකින් වෙද මහත්තයා ගමින් ගමට යමින් බෙහෙත් කරනවා. කාන්තාවක ඇසට බෙහෙත් කළා. කොඳ වුණා බොරු කීව හඳුනේ නැහැ කියලා. කේන්තියක් හටගත්ත දුෂ්ට චේතනාවෙන් වසදමා ඇහැට බෙහෙත් දැම්මා. අන්ධ වුණා. පළවෙනි එක සැබෑවෙදකම බොරු එක දුෂ්ට චේතනාවෙන් කළ බොරු එකකම. මේ ඇස අන්ධ කිරීමේ පාපය මට විපාක දී අනාගතයේදී මගේ ඇස් අන්ධ වේවා කියලා ප්‍රාර්ථනා කළේ නැහැ නේද මහත්තයා? සමස්තයම නියෝජනය කරන්නේ එකෙන් පව් කරන මිනිස්සු මට විපාක දෙන්න කියලා ඉල්ලන්නේ ප්‍රාර්ථනා කරන්නේ කර්ම විපාක න්‍යාය හැටි ඒක. ඔබ පින් කරන කෙනෙක් නම් ඔබ ඉල්ලන්නේ යන්න එපා එතන ලෝභය. එතකොට ඔබ පිනට වඩා තමන්ගේ ආත්මලාභය බලන්නේ. පව් ඉල්ලන්නේ නැත්නම් පින් ඉල්ලන්නත් ඕනේ. කර්ම න්‍යාමය හැරෙන පැත්තට විපාක හම්බ වෙයි. අන්න අපි පින් කරන්න ගියාපුවාම අපි බලන්නේ අනිත් අයගේ අසරණභාවය, පරෝපකාරය, උදව්වපකාරය නෙමෙයි මට ලැබෙන්නේ මොනවද? අන්න ඒක මම වෙන හැටි. ආත්මార్థයේ ඉස්සර වෙන හැටි. මේක තේරුම් ගන්න වෙනවා. ආත්මార్థයේ ඉස්සර වීම සඳහා හොඳ කතාවක් කියවෙලා මම කිව්වා. අයත් කියන්න. උපාසකම් මගෙනෙක් අතෝපාසක මහත්තේ ශ්‍රද්ධාවෙන් බොහොම දවදි වන්දනාව යනවා. සල්ලි පිටුරුයි ඇවිදලා බලපුවා. සාරිත් ලාබයි පොණු දෙකක් තුනක් කරන් ඉන්නවා. අල්ලට දාලා කිලෝ 25ක් ගේන්නත් ඒ 250ට ගත්තාම මේ 3000ට 4000ට වික්කගෙනේ. උපාසකම්ට උපාසක මහත්තයට කල්පනා කරනවා දැන් යන ගානම හොයාගන්න පුළුවන් සාරි 10ක් ගෙනාවා. ආ උපාසකම්ම පළවෙනි වතාවට වන්දනා ගිහින් සාරි ගෙනාවා. දෙවෙනි සැරේ සාරි ගේන්න වන්දනා යනවා. දැන් පුණ්‍යාවි සංකාරයේද තියෙන්නේ ඇතුලේ වන්දනා චේතනාවද තියෙන්නේ. දැන් වෙලදාමට වැටුණා. ඕකමයි අපේ පුතක් ජන පුද්ගලයෝ මේ පින මතක් වෙලදාමක් කරන්නේ. ආත්මార్థය ඉස්සර කරගෙන තියෙන්නේ. ඔවුන් ලබන්නේ මොකක්ද අපි දුන්න දෙයින් ඒකෙන් සතුටු වෙන්න. කර්ම නියාමයේ සතර වසන තාක්කල් ඔබට විපාක ලබා දෙයි. ඒක බලාපොරොත්තු වෙන්න ඕනනේ. මෙසේ මේ කරුණ පැහැදිලි කරේ මේ දී මා ඔබට මතක් කළේ දසවස්තුක සම්මා දිට්ඨිය පුද්ගලයා මුල් කොටගෙන ආර්ය සම්මා දිට්ඨිය ස්කන්ධ පංචකය මුල් කොටගෙන අනිත් දුක්ඛානාත්මය පුද්ගලයා මුල් කොටගෙන නෙමෙයි ස්කන්ධ පංචකය මුල් කොටගෙන ස්කන්ධ පංචකයාගේ ඉදදී මැරීම දන්නේ නැතුව අනිත්‍ය දුක්ඛානාත්මයේ නිර්වචනයක් දෙන්න බෑ කියලා මං කියුවේ අන්න ඒකයි. වචනින් නෙමෙයි මේක. ඔබ අරමුණේ ඇලෙනවා නම් එතන පින්නේ සත්‍යයි. එබැවින් සත්‍ය සසර ගමන් කරවන්නේ පව්පින් විපාක ධාන විපාක ඔස්සේ නিত্য සුඛ ආත්මණං වූ මිත්‍යා දෘෂ්ටියයි. ඒක අනිදුක්ඛානාත්මයට සාපේක්ෂව මිත්‍යා දෘෂ්ටියක්. මේන් ගැලවෙන්නට පිලෝගුරු බුදු පියාණන් වහන්සේ හේලි කර වදාරන ධර්මයේ සරණ හැර වෙන කිසිදු පියවරකින් බෑ. අන්න බෞද්ධ පවුලක ඉපදිලා පරපුරෙන් දරුවන් සම්මදීන් දාන සීල භාවනා ආදී කරලා බණ හොයමින් යන අයත මේ මගේ ළඟට එනකොට මෙතන ඉන්න අයන 8 10 15 වල ගිහින් බණ අහපු භාවනා කරපු අය. අවුරුදු 10 15 සති මාස ගණන් භාවනා කරපු අය. හැබැයි මම හොයාගන්න කාටවත් බැරි වුණා. මම හොයාගන්න බැරි නම් මම කැඩෙන්නේ නැහැ. සමහරුන්ට මම කියන්නේ අකුරු දෙකක් සමහරුන්ට මම කියන්නේ ශරීරය. හැබැයි බුදුරජාණන් වහන්සේ වදාරනවා රූප වේදනා සංඥා සංකාර විඥාන ස්කන්ධ පංචකයට එන යම් හැඟීමක් ඇද්ද රාගයේ දේසේ මොහේ ඉරිසියාව ක්‍රෝධේ වෛරයේ ඕනම දෙයක් එයයි මම මගේ මගේ අරමුණ සක්කාය දිච්චි බැඳනවා කියන්නේ ඒකනේ. අරමුණ රූප අරමුණ සද්ද අරමුණ ගන්ධ අරමුණ රස අරමුණ පොට්ටබ්බ අරමුණ බැඳෙනවා. දැන් ඔබට තේරුණානේ නිවන් මාර්ගට අවශ්‍ය ධර්ම අවබෝධයට පංචස්කන්ධය දැනගන්න ඕන. පංචස්කන්ධයට එන දේවල් වැරද්ද සහ නිවැරද්ද දැනගන්න ඕන. දැනගත්තාම තමයි ඉදිරි ධර්ම දේශනාවේදී භාවනාව යන කුමක්ද මේ කර්මශය කරන්නේ කොහොමද කියන එක පිළිබඳ සංකීර්ණ කරුණ මම ඔබට එලි කරන්න ලබන්නේ. එතවින් මා හිතනවා දෙවෙනි පියවරක් වශයෙන් ධර්මයේ තේරුම් ගන්නට අවශ්‍ය ප්‍රතිපත්ති පූජාවෙන් බුදුන් පුදන්ට අවශ්‍ය ලෝභ දේශ මොහන් ටික ශේකරමින් තනසෙන්ට අවශ්‍ය ස්කන්ධ පංචකයාගේ ඉදීම මැරීම නම් මෝ ධර්මතාවය මා ඔබට විග්‍රහ කළයි කියලා. ස්ත්‍රී භාවයක් නැහැ, පුරුෂ භාවයක් නැහැ, ගිහි භාවයක් නැහැ, පැවිදි භාවයක් නැහැ ස්කන්ධ පංචකයේට. ස්කන්ධ පංචකයේ තියෙන දෙකයි, එක්ක නිත්‍ය සුඛාත්ම නැත්නම් අනිදුක්ඛාන. පෘථග්ජනයයි කියලා කියන්නේ සුඛාත්ම කොට ගත්ත කෙනා. නිවනක් නැහැ, මාර්ගඵල නැහැ, ගැලවීමක් නැහැ, බන්ධනේ සතරේ. අන්න දැන් ගැලවෙන්න වීරිය කරන්න ඕන. සති ධම්ම විචේ වීරිය පීති පස්සද්ද සම්බොජ්ජංග තියෙන්නේ. නිකම් බෑ සෑහෙන වීරියක් කරන්න වෙනවා. පිරියන දුක්ඛං අච්චේති. මෙන්න මේක තේරුම් ගත්ත පුද්ගලයාට මවක් වශයෙන්, පියෙක් වශයෙන්, දියක් වශයෙන්, පුතෙක් වශයෙන්, රැකියාවක් කරන කෙනෙක් වශයෙන් තම තමන් ජීවත් වෙන ශාස්ත්‍රය තුළ යහපත් කාර්යය තුළ රැඳෙමින් සිටමින් ඒවා අතහැරලා කැලයට රින්ගන්නේ නැතුව මේ කර්මක්ෂය කරන භාවනාව අනුන්ට හොරෙන් නොදෙනි කරන්නේ කොහොමද කියන එක තමයි ඊළඟ ධර්ම දේශනාවෙන් අපි පැහැදිලි කරන්න උත්සාහ කරන්නේ. ඔබ හැම දිනාට ධම්ම මත පාදා ගැනීම සඳහා මේ සම්මාදිට්ඨි දෙක ඔස්සේ විග්‍රහ කළ දසවස්තක සම්මාදිට්ඨියක් පැමිණෙන්න අවශ්‍යය. මිත්‍යා දෘෂ්ටියෙන් නොසිට දසස්ත්‍ර සම්මාදිට්ඨිය හිරගෙදරක් බවට පත් කරගන්නේ නැතුව ආර්ය සම්මාදිට්ඨියට බණ අසා පැමිණෙන්න වෙනවා. ආර්ය භාවයටපත් උනාය තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය මාර්ගය යන්නේ. සෝත කියන්නේ ආර්ය අෂ්ටාංග මාර්ගයට ආපන්න කියන්නේ පැමිණි සෝතාපන්න වෙනවා කියන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයට පැමිණෙනවා. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ දන්නේ නැති කට්ටිය සෝතාපන්න වෙනවා කියන්නේ බරුණේ තකට ආර්ය අෂ්ටාංගික මාර්ගයට ආව තියන්න ඕන. එබැවින් ඔබ හැම දෙනාට මේ ගෞතම සාසනය තුළ ලෝභ දේශ මොහයන්ගේ ශේ ක්‍රීමෙන් ලබන්නා වූ සැනසීම සඳහා මෙව ධර්මානුශාසනාවද හේතු වාසනා වේවා කියන සුභාශිංසනයේ ප්‍රාර්ථනා කරමින් අද අපේ මේ ධර්මානුශාසනාව මෙතකින් අවසන් කරනු ලබනවා. ඉදිරියට පියවරක් තබා ආකාසත්තාච බුම්මත්තා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සංසදා සෑම දිනාටම තෙරුවන් සරණයි.